මේ කඳුළු ඇයිද දැසි බෑ යන්න නුඹට හිමයි. ගොස් ඉන්න කුලි නිවසේ විෂගෝර සර්ප භවනේ මේ පූර්විකාව කුමකට දැයි කියලා ඔබ හොඳින්ම හඳුනනවා. පොදු ජන හදවත් ඇද බැඳ තබා ගනිමින් පොදු ජනයා ඥානනය කරමින් කපුගේ මෙතුමන් එවැගේම මෙතුමන් විශාරද ගුණදාස කපුගේගේ සෙවනැල්ල බඳු හිත මිතුරෙක් වූවා. නුඹ වින්ද දුකින් උපනින් මේ කවි මගේද නොදනිය. කපුගේ රුව ගුණ වරුණ සිහිපත් කරන්නට මේ ගෞරවනීය ආරාධනය ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහන්ට. සම්භාවනීය සියලුම ආරාධිත කලාකරුවනි, සියලු විල්පත් රසික පරිශදවලින් අවසරයි. සහෝදර සහෝදරීන්, ගෙවුණු සත් වසර සතියක් මෙන් දැනුනි නුඹේ සින්දු කනළඟ වාගේ මැහුනි. ඉබේ ඇහැරි ඒ හීනය බිඳුනි, හැබෑවනම් නුඹ ළඟ නැති එක පමණි. හැබෑවනම් නුඹ ළඟ නැති එක පමණි. ඒ ඇදහිය නොහැකි අමිහිරි ප්‍රවෘත්තිය අහන් ලැබෙනකොට අපි හිටියේ අගනුවර නුඟාවක් ඈත. ඒ ආරංචිය ලැබුණු වෙලාවෙම පිටත් වෙලා අපි කොළඹට ආවා. එනකොට ඔහු වෙනුවෙන් ප්‍රේමක්කා හදපු ගෙදර සියලුම දොර ජනෙල් ඇරදමා තිබුණා. සාලිමැද උඩුකුරුව දෑත බැඳගෙන ඔහු නිදමින් හිටියා. ආරංචි ඇත්ත කපුගේ අපේ හැර ගිහිල්ලා. කපුගේගේ අභාවය ශ්‍රී ලාංකේය සමාජ ස්තරයේ හැම තැනකටම ඉතා තදින් දැනුණා. හරියට මහගමසේකර මිය ගියා වගේ. ඔහුගේ 58ක් වුණු ජීවිත කාලය පුරාම ඔහු මේ රටේ මහත් රසික ප්‍රජාවක් ඇති කරගෙන හිටියා. පෙරේදාට යදුණු කපුගේගේ 65 වන ජන්ම සංවත්සර දවසේ ඔහුගේ භස්මාවශේෂ තැන්පත් කොට තිබෙන ඔහු උපන් ගමේ ඉපදුණු ගෙදර ඉදිරිපිට තිබෙන ස්මාරකයට ගෞරව දක්වන්න ගමේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් පෙරේදා රැස් වෙලා හිටියා. අපි බලාගෙන හිටියා ඒ වැඩිහිටියෝ ඇවිල්ලා ඒ ස්මාරකයේ අතගාලා ඉතාම ආදරයෙන් ඔහුගේ මතක් කරන හැටි. කපුගේ මේ තරම් රසික ප්‍රජාවට අපේ රටේ දැනෙන්නේ ඇයි? එකට මොකක්ද හේතුව? බාත්කණ්ඩ සරසවියෙන් විශාරද උපාධිය ලබාගත්ත එකම කලාකරුවා කපුගේ විතරක් නෙමෙයි. කම්කරු පාන්ති සම්භවයක් තිබිච්ච එකම කලාකරුවාත් ඔහු පමණක් වෙන්ට බෑ. එහෙමනම් කපුගේ අපට මෙතරම් විශේෂවන්නේ ඇයි? එනි මේ කාරණය පිළිබඳව ඉතාම කෙටියෙන් කරුණු කීපයක් කියන්දයි මම උත්සාහ කරන්නේ. විශාරද කපුගේ අපට වැදගත් වෙන ප්‍රථම කාරණේ හැටියට මම දකින්නේ ඔහු සඳහන් කරන ආකාරයට පල්ලෙගම හේමරතන හාමුදුරුවන්ගේ ගීත සංග්‍රහයට පෙරවදනක් ලියමින් 1988 ඔහු ලියන ආකාරයට පළමුවන කාරණේ මේකයි. කපුගේ ගයන්න තෝරාගත්ත ගීත හැම එකකටම ඔහු වග කියනවා. ගීතයේ අර්ථ සම්පත්තිය පිළිබඳව ඒ සාහිත්‍යමය පක්ෂය පිළිබඳව ඉතාම දැඩි සැලකිල්ලක් දක්වපු කලාකරුවෙක් තමයි කපුගේ. ඒකට හේතුවක් තියෙනවා. කපුගේ සෝවියට් සහ රුසියානු සාහිත්‍ය ඉතා ගැඹුරින් පරිශීලනය කරපු කෙනෙක්. ඔබ මනුෂ්‍යයා සහ සබදාහමේ අරගලයේ මනවින් තීරුම් ගත්ත කෙනෙක්. පන්ති සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියලා මනවින් අධ්‍යයනය කරපු කෙනෙක්. එනිසා ඔහු කියනවා රොබර්ට් පොස්කි කියමන කියමින් කලාව ආනන්දයෙන් ප්‍රඥාවට යා යුතුයි කියලා. ඒ අරමුණු කරගෙන තමයි ඔහු තෝරාගත්ත හැම ගීතයක්ම ඔහු තෝරගන්නේ. එනිසා හරවද්දී ගයන්ටත් නිසරුදේ බැහැර කරන්ටත් ඔහු කවදාකවත් මැලිවෙන කලාකරුවෙක් නෙමෙයි. ඒක තමයි කපුගේ පළවෙනි විශේෂත්වය වෙන්නේ. දෙවැන්න මේකයි. කපුගේ තමා තෝරාගත්ත හැම ගීතේ පදවැලකටම සාහිත්‍යමය ප්‍රබන්ධයකටම ගැළපෙන සංගීත ආකෘතිය නිර්මාණය කරන්න උත්සාහ කරනවා.